ඔබතුමාලගේ රජයේ තිබුණ කාලෙම මේ පරිගණක 60,000ක් පමණ මිලදී ආරම්භ තියෙනවා. සාමාන්‍යයෙන් මේ වෙළඳපොළ වටිනාකම මේ පරිගණකයක් රුපියල් 40,000ට 50,000ට ගත හැකිව තිබේදී 110,000 සිට ඉහළට තමයි මේ පරිගණක මිලදී අරගෙන විශාල මුදල් ප්‍රමාණයක් විනාශයක් කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිසේත් 60,000ක පරිගණක අරන්නේ නැහැ. ඒ නිසා ඇමතිවරයා වශයෙන් තමුන්නාංශයට පුළුවන් ඒ අදාළ ගණකාධිකාරීන් ඉන්නවා, කොමිටි තියෙනවා. ඒ ගැන විවාදයක් කරන්න පුළුවන්. වගකීමකින් හැසිරෙන්න ඕනේ ඇමතිවරයෙක් වෙච්චාම. විශේෂයෙන් අතුරු ප්‍රශ්නයක් ඔබතුමා. මට කනගාටුව මෙතනම් පරිණත බන්දුළු ගුණවර්ධන ශූරීන් වගකීමකින් තොරව කටයුතු කරලා ඒ නිසා ප්‍රශ්න ගණනාව අධ්‍යාපන අමාත්‍යාංශය ඇති වෙලා තියෙනවා. අධ්‍යාපන ඇමතිවරු ළමයි වගේ හැසිරෙනවා. කරුණාකර නවත්තන්න.